بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් حميم تنزيل الكتاب من الله العزيز العليم غافر الذنب وقابل التوب شديد العقاب ذي الطول لا إله إلا هو إليه المصير ما يجادل في آيات الله إلا الذين كفروا فلا يغرك تقلبهم في البلاد حميم මෙම ධර්ම ග්‍රන්ථයේ 15 සර්ව බලධාරී සර්වඥ අල්ලාහ්ගෙනි. ඔහු පව් ක්ෂමා කරන්නාද, පසුතැවිලි බාර ගන්නාද, දඩුව මෙහි දැඩිවන්නාද, අතිශයින්ම ත්‍යාගශීලී වන්නාද වෙයි. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. සියලු දෙනාගේම ආපසු යෑමේ තැන ඔහු වෙතමය. අල්ලාහ්ගේ වදන් ගැන තර්ක නොකරති. එනිසා ඔවුන් මිහි පිට උඩඟු ලීලාවෙන් ගමන් කිරීම නුඹ නොරවටත්වා. كذبت قبلهم قوم نوح والأحزاب من بعدهم وهمت كل أمة برسولهم ليأخذوه وجادلوا بالباطل ليدحضوا به الحق فأخذتهم فكيف كان عقاب وكذلك حقت كلمة ربك على الذين كفروا أنهم أصحاب النار الذين يحملون العرش ومن حوله يسبحون بحمد ربهم ويؤمنون به ويستغفرون للذين آمنوا ربنا وسعت كل شيء رحمة وعلما فاغفر للذين تابوا واتبعوا سبيلك وقهم عذاب الجحيم ربنا وأدخلهم جنات عدن التي وعدتهم ومن صلح من آبائهم وأزواجهم وذرياتهم إنك أنت العزيز الحكيم وقهم السيئات ومن تق السيئات يومئذ فقد رحمته وذلك هو الفوز العظيم ඔවුන්ට පෙර නූහගේ ජනයාද ඔවුන්ගෙන් පසුව බොහෝ පිරිසක්ද බොරු යයි කීහ. සෑම ජන කොට්ටාශයක්ම තම රසූල්වරයා ග්‍රහණයට ගැනීමට වෑයම් කළහ. තවද සියලු දෙනාම අසත්‍යය මගින් සත්‍යය පරාජ කිරීමට තැත් කළහ. එවිට මම ඔවුන් හසු කරගත්තෙමි. එසේනම් මාගේ දඩුවම කෙතරම් දැඩිව තිබුණේදැයි සිතා බලව්. මේ අයුරින්ම සැබවින්ම ඔවුන් නිරේ සහකාරයෙන් යයි ප්‍රතික්ෂේප කරන අයට නුඹගේ පරමාධිපතිගේ වචනය ස්ථිරවිය. අර්ෂ් නම් පරමාසනය උසුලන්නා වූ අයද ඒ වටා සිටින අයද තම පරමාධිපතිගේ ප්‍රශංසාවේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරති. ඔහු ගැන විශ්වාස කරති. අපගේ පරමාධිපති ආනනි, ඔබගේ පරම දයාවෙන් සහ ප්‍රඥාවෙන් සෑම දෙයක්ම වැළඳගන්නේය. එනිසා පසුතැවිලි වෙමින් ඔබගේ මාර්ගය අනුගමනය කරන අයට සමාකරනු මැනව. නිරයේ වේදනාවෙන් ඔවුන් ආරක්ෂා කරනු මැනවයයි විශ්වාසිකයින් වෙනුවෙන් සමාවාය දෙති. අපගේ පරමාධිපති ආනනි, ඔබ ඔවුන්ට පොරොන්දු වූ සදාකාලික ස්වර්ග උයන්වලට ඔවුන්ද ඔවුන්ගේ දැහැමි දෙමාපියන්ද ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන්ද ඇතුළු කරනු මැනව. ඔබ සැබවින්ම සර්වබලධාරී සර්වප්‍රඥාවන්තය. තවද ඔවුන් නපුරෙන් ආරක්ෂා කරනු මැනව. මලවුන් කෙරෙන් නැගිටුණු ලබන දින ඔබ යමෙකු නපුරෙන් ආරක්ෂා කරන්නේ නම් සැබවින්ම ඔබ ඔහුට දයාව දැක්වූයෙහිය. ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය මෙයයි. ان الذين كفروا ينادون لمقت الله اكبر من مقتكم انفسكم اذ تدعون الى الايمان فتكفرون قالوا ربنا أمتنا اثنتين وأحييتنا اثنتين فاعترفنا بذنوبنا فهل إلى خروج من سبيل ذلكم بأنه إذا دعي الله وحده كفرتم وَإِنْ يُشْرَكْ بِهِ تُؤْمِنُوا فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُمْ مِنَ السَّمَاءِ رِزْقًا وَمَا يَتَذَكَّرُ إِلَّا مَنْ يُنِيبُ وِشْوَاسَ كِرِيمَتَ نُبَلَا كَنْدَ وَنُلَبُوا كَلْهِ නුඹලා ප්‍රතික්ෂේප කළ බැවින් අල්ලාහගේ පිළිකුල් කිරීම නුඹලාම පිළිකුල් කිරීමට වඩා මහත්යයි. සැබවින්ම ප්‍රතික්ෂේප කළ අයට අඬගා දන්වනු ලබන්නේය. අපගේ පරමාධිපති ආනනි, ඔබ අප දෙවරක් මරණයට පත් කළෙහිය. තවද අපව දෙවරක් ජීවිතයට පත් කළෙහිය. අපි දැන් අපගේ පව් පිළිගන්නෙමු. මෙතැනින් ගොඩ එන්නට කිසියම් මගක් ඇද්දැයි ඔවුහු කියන්නෝය. එය ඒකීය දෙවියන් වන අල්ලාහ වෙත ඇරයුම් කරනු ලැබූ විට නුඹලා විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ නිසාවෙනි. තවද ඔහුට ආදේශ කරනු ලැබූ විට නුඹලා විශ්වාස කළෝය. එනිසා විනිශ්චය කිරීම අති උත්කෘෂ්ඨ සහ අතිශ්‍රේෂ්ඨ අල්ලාහ වෙතයි ඔවුනට කියනු ලබන්නෝය. නුඹලාට තම සංඥා දක්වන්නේද? නුඹලාට අහසින් බොජුන් පහල කරන්නේද ඔහුය? නමුත් පසු තැවිලි වී යලි යලි අල්ලාහ වෙත හැරෙන්නෙකු මිස මෙම සංඥා නිරීක්ෂණය කිරීමෙන් මෙනෙහි නොකරන්නේය. فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنْذِرَ يَوْمَ التَّلَاقِ يوم هم بارزون لا يخفى على الله منهم شيء لمن الملك اليوم لله الواحد القهار ඔහුට පමණක් අවනත වී අවංකව අල්ලාහ කැඳවව් ප්‍රතික්ෂේප කරන්නන් අකමැති උවද තරාතිරම් වලින් ඔහු ඉතා උසස්ය. අර්ශෙහි එනම් පරමාසනයෙහි අයිතිකරුද වේ. හමුවීමේ දිනය ගැන අනතුරු ඇඟවීමට ඔහු තම ගැත්තන් අතුරින් තමාට අභිමත අයට තම අනින් මහා ආත්මය දමන්නේය. එදින ඔවුහු විවෘතව නැගී සිටිති. ඔවුන්ගේ කිසිම දෙයක් අල්ලාහගෙන් වසන් නොවේ. අද දින රාජ්‍ය බලය කාහටදැයි ඔවුන්ගෙන් අසනු ලැබේ. සියල්ල තම අනසක යටත් කර පාලනය කරන ඒකීය වූ අල්ලාහටමය. යැයි මුළු මහත් විශ්වයම හඳ නඟයි. අල් යෞම තුජ්සා කුල්ලු නෆ්සින් බිමා කසබත් ලා ظුල්මල් යෞම ඉන්නල්ලාහ සරීඋල් හිසාබ්. وأنذرهم يوم الآزفة إذ القلوب لدى الحناجر كاظمين ما للظالمين من حميم ولا شفيع يطاع يعلم خائنة الأعين وما تخفي الصدور والله يقضي بالحق والذين يدعون من دونه لا يقضون بشيء إن الله هو السميع البصير එවිට මෙසේ කියනු ලැබේ සෑම කෙනෙකුටම තමන් උපයා ඇති දෑට අද ප්‍රතිවිපාක දෙනු ලැබේ කිසිම කෙනෙකුට අද අපරාධයක් සිදු නොවේ සැබවින්ම ගණන් ගැනීමේදී අල්ලා වේගවත්ය නබි මුහම්මද් දුක මැඩගෙන හදවත් උගුර දක්වා නැගෙන ළඟාවන දිනය ගැන ඔවුන්ට අනුතුරු අඟවව් වැරදි කළ උනට කාරුණික මිතුරෙකු හෝ පිළිගත හැකි මැදිහත්කරුවෙකු හෝ එදින නැත. ඔහු එනම් අල්ලා ඇස්වල හොර බැල්මද හදවත සංගවා සිටින දෑද දනි. එනිසා අල්ලා සම්පූර්ණ සාධාරණත්වයෙන් යුතුව විනිශ්චය කරයි. ඔවුන් ඔහු හැර කැඳවන අය කිසිම දෙයක් විශ්වාස නොකරයි. සැබවින්ම අල්ලා සර්ව ශ්‍රාවකය සර්ව දෘෂ්ටිකය. أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِنْ قَبْلِهِمْ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ ذلك بأنهم كانت تأتيهم رسلهم بالبينات فكفروا فأخذهم الله إنه قوي شديد العقاب ඔවුන් මහ පොළොවේ සැරිසරන්නේ නැතිද? එවිට ඔවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වීදැයි ඔවුන්ට දැනගත හැකිය. ඔව්හු මොවුනට වඩා බලයෙන් ප්‍රබල වූහ. තවද පොළොවෙහි බලවත් සලකුණු තබා ගියහ. නමුත් ඔවුන්ගේ පව්කම් නිසා අල්ලා ඔවුන් හසු කරගත්තේය. අල්ලාගෙන් මුදවා ගැනීමට ඔවුන්ට කිසිවෙකු නොවූහ. එසේ වූයේ පැහැදිලි සංඥා සහිතව රසූල්වරුන් ඔවුන් වෙත පැමිණියත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කළ හෙයිනි. එබැවින් අල්ලා ඔවුන් හසු කරගත්තේය. සැබවින්ම ඔහු අතිශක්ති සම්පන්නය. දඩුවම් කිරීමේ ඉතා දැඩිය. وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ إِلَى فِرْعَوْنَ وَهَامَانَ وَقَارُونَ فَقَالُوا سَاحِرٌ كَذَّابٌ فلما جاءهم بالحق من عندنا قالوا اقتلوا أبناء الذين آمنوا معه واستحيوا نساءهم وما كيد الكافرين إلا في ضلال අපගේ සංඥා සහ ප්‍රකට අනුබලය සමග ෆිරාඋන්, හාමාන් සහ කාරුන් වෙතට අපි මූසා එවෙමු. එවිට ඔහු ඉන්ද්‍රජාලියෙකු යයිද, බොරු කාරයෙකු යයිද ඔවුහු කීහ. ඉන්පසු ඔහු ඔවුන් වෙත අපගෙන් වූ සත්‍යය ගෙන ආවිට ඔහු සමග ඔහු විශ්වාස කළ අයගේ පුතුන් මරා ඔවුන්ගේ ස්ත්‍රීන්ට ජීවිත දානය දෙනුයි ඔවුහු කීහ. නමුත් ප්‍රතික්ෂේප කළවුන්ගේ කුමන්ත්‍රණය නිෂ්ඵල මිස නැත. وقال فرعون ذروني أقتل موسى وليدع ربه إني أخاف أن يبدل دينكم أو أن يظهر في الأرض الفساد وقال موسى إني عذت بربي وربكم من كل متكبر لا يؤمن بيوم الحساب මට මූසා මරන්නට ඉඩ දෙව්. ඔහු ඔහුගේ පරමාධිපති කැඳවුව දෙන්. ඔහු නුඹලාගේ ආගම වෙනස් කරාවියයි නැතහොත් රටේ අවුල් ඇති කරාවියයිද සැබවින්ම මම බිය වෙමි. ෆිරාවුන් තම රාජ සභිකයන්ට කීය. ගණන් ගැනීමේ පරමාන්ත දිනය ගැන විශ්වාස නොකරන සියලු අහංකාර පුද්ගලයින්ටම එරෙහිව මම මාගේත් නුඹලාගේත් පරමාධිපතිගෙන් පිහිට ලබාගෙන ඇත්තෙමි. මුසා කීය. وقال رجل مؤمن من آل فرعون يكتم إيمانه أتقتلون رجلا أن يقول ربي الله وقد جاءكم بالبينات من ربكم وإن يك كاذبا فعليه كذبه وَإِنْ يَكُ صَادِقًا يُصِبْكُمْ بَعْضُ الَّذِي يَعِدُكُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ يَا قَوْمِ لَكُمُ الْمُلْكُ الْيَوْمَ ظَاهِرِينَ فِي الْأَرْضِ فَمَنْ يَنْصُرُنَا مِنْ بَأْسِ اللَّهِ إِنْ جَاءَنَا قَالَ فِرْعَوْنُ مَا أُرِيكُمْ إِلَّا مَا أَرَى وَمَا أَهْدِيكُمْ إِلَّا سَبِيلَ الرَّشَادِ وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ مِثْلَ يَوْمِ الْأَحْزَابِ مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِينَ مِنْ بَعْدِهِمْ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعِبَادِ ඔහු නුඹලාගේ පරමාධිපතිගෙන් ප්‍රකට සංඥාවක් සමග සැබවින්ම නුඹලා වෙත ගෙන ඇවිත් මාගේ පරමාධිපති අල්ලාහ් යයි ඔහු පැවසූ පමණින් නුඹලා ඒ පුරුෂයා මරා දමනවාද? ඔහු බොරුකාරයෙකුනම් ඔහුගේ බොරුව ඔහුට විපාක ගෙන දේ. නමුත් ඔහු සත්‍යවාදී නම් ඔහු නුඹලාට සිදුවේවියයි තරවටු කරන සමහර බිහිසුණු දෑ නුඹලා හසු කරන්නේ යයිද? සීමාව ඉක්ම වූ බොරුකාරයෙකුට අල්ලා සැබවින්ම මග පෙන්වන්නේ නැතයිද? ෆිරාවුන්ගේ ජනයා අතුරින් තම විශ්වාසය සංගවාගෙන සිටි විශ්වාසකේ කීහ. මාගේ ජනෙනි, අද දින රාජ්‍ය බලය නුඹලාටය. මහ පොළොවේහි නුඹලා බලගතුය. නමුත් අප වෙත අල්ලාගේ දඩුවම පැමිණියා නම් අපට උදව් කරන්නේ කවුරුදැයි ඔහු කීය. එවිට මා නිවැරදියයි දකින දෑ මිස මම නුඹලාට නොපෙන්වමි. තවද නිවැරදි මාර්ගයට මිස මම නුඹලා යොමු නොකරමි. ෆිරාවුන් කීය. විශ්වාස කළ එම පුද්ගලයා, මාගේ ජනෙනි, නුඹලාට පෙර බොහෝ පිරිසකට සිදු වූ දෑවැනි දෙයක් සිදුවන දිනයක් නුඹලාට එළඹේයයි මම සැබවින්ම බිය වෙමි කීය. නූහ්ගේ ජනයාටද, ආත් සහ සමුත්තද, ඔවුන්ගෙන් පසුව සිටි අයටද සිදු වූ දෑවැනි දෙයක් නුඹලාට සිදුවන දිනයක් ගැන මම බිය වෙමි. අල්ලාහ් තම ගැත්තන්ට අසාධාරණයක් ප්‍රිය නොකරන්නේය. වයා කවුමි ඉන්නි අඛාෆු අලයිකුම් යවුමත්තනාද يوم تولون مدبرين ما لكم من الله من عاصم ومن يضلل الله فما له من هاد وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِنْ قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِمَّا جَاءَكُمْ بِهِ حَتَّى إِذَا هَلَكَ قُلْتُمْ لَنْ يَبْعَثَ اللَّهُ مِنْ بَعْدِهِ رَسُولًا كَذَلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُرْتَابٌ මාගේ ජනෙයිනි නුඹලාට අඬ ගසන දිනයක් ගැන මම නුඹලා කෙරෙහි සැබවින්ම බිය වෙමි. නුඹලා එකිනෙකා කෑ ගසමින් පිටුපා පලා යන දින එදින අල්ලාහගෙන් නුඹලා බේරා ගන්නා කෙනෙකු නැත. තවද අල්ලාහ යමෙකු නොමග යවන්නේ නම් ඔහුට යහමඟ පෙන්වන්නෙකුද නැත. මීට පෙර යූසුෆ් නුඹලා වෙත සැබවින්ම ප්‍රකට සංඥා ගෙන ආවේය. නමුත් ඔහු නුඹලාට ගෙන ආදායගෙන නුඹලා දිගින් දිගටම සැක පහල කළහ. ඔහු මිය ගිය අවස්ථාවේ ඔහුගෙන් පසුව අල්ලාහ් කිසිම රසූල්වරයෙකු එවන්නේ නැතයි නුඹලා කීහ. මේ අයුරින්ම අල්ලාහ්ගේ වහී ගැන සැක පහල කරන සීමාව ඉක්ම වූ අය අල්ලාහ් නොමග යවන්නේය. الذين يجادلون في آيات الله بغير سلطان أتاهم كبر مقتا عند الله وعند الذين آمنوا كذلك يطبع الله على كل قلب متكبر جبار وقال فرعون يا هامان ابن لي صرحا لعلي أبلغ الأسباب أسباب السماوات فأطلع إلى إله موسى وإني لأظنه كاذبا وكذلك زين لفرعون سوء وعمله وصد عن السبيل وما كيد فرعون إلا في تباب තමන්ට පැමිණි කිසිම බලයක් නොතිබියදීත් අල්ලාහ්ගේ වදන් ගැන විවාද කරන අය අල්ලාහ්ගේ සන්නිධානයේහිද මුම්මින් වරුන් අතරද අතිශයින් අප්‍රසන්නය. මෙලෙසය සෑම උඩඟු සහ උද්දච්ච කෙනෙකුගේම හදවතට අල්ලාහ් මුද්‍රා තබන්නේ. ෆිරාවුන් මෙසේ කීවේය, හාමාන් මා උච්චතම මාර්ගයට නැගෑම පිණිස මට කුළුණක් සාදව ආකාශයේ උච්චතම මාර්ගයට. එවිට මූසාගේ දෙවියන් දෙස එබී බැලීමට මට හැකිවනු ඇත. ඔහු බොරුකාරයෙකු යයි මම සැබවින්ම සිතමි යයි ඔහු කීය. මෙලෙස ෆිරාවුන්ට ඔහුගේ වැරදි ක්‍රියාවන් ප්‍රිය මනාප කරන ලදී. තවද යහ මාර්ගයෙන් වළක්වන ලදී. ෆිරාවුන්ගේ කුමන්ත්‍රණය විනාශයේ මිස නැත. وقال الذي آمن يا قوم اتبعون أهدكم سبيل الرشاد يا قوم إنما هذه الحياة الدنيا متاع وإن الآخرة هي دار القرار من عمل سيئة فلا يجزى إلا مثلها ومن عمل صالحا من ذكر أو أنثى وهو مؤمن فأولئك يدخلون الجنة يرزقون فيها بغير حساب මාගේ ජනෙයිනි, මා අනුගමනය කරව. මම නුඹලාට ඍජු මාර්ගය පෙන්වන්නෙමි විශ්වාස කළ ඔහු කීය. මාගේ ජනෙයිනි, මෙලව ජීවිතය හුදු తాවකාලික සතුටක් පමණයි. සැබවින්ම පරලොව සදාකාලික නිවහනයි. යමෙකු නපුරු කමක් කළේ නම් ඔහුට එබන්දක් මිස පළ විපාක දෙනු නොලැබේ. තවද විශ්වාස කරන්නා වූ යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක යහකම් කරන්නේ නම් ඔවුහු ස්වර්ගයට පිවිසෙති. එහිදී ඔවුන්ට අප්‍රමාණ බුජුන් සහ සම්පත් දෙනු ලබන්නේය. وَيَا قَوْمِ مَا لِي أَدْعُوكُمْ إِلَى النَّجَاةِ وَتَدْعُونَنِي إِلَى النَّارِ تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ لا جرم أن ما تدعونني إليه ليس له دعوة في الدنيا ولا في الآخرة وأن مردنا إلى الله وأن المسرفين هم أصحاب النار فستذكرون ما أقول لكم وأفوض أمري إلى الله إن الله بصير بالعباد فوقاه الله سيئات ما مكروا وحاق بآل فرعون سوء العذاب ماගේ ජනෙයිනි මම නුඹලාට ගැලවීම සඳහා ඇරයුම් කරන්නෙමි නුඹලාද නිරේගින්නට මට ඇරයුම් කරන්නෝය. අල්ලාහ් ප්‍රතික්ෂේප කිරීමටත් මට ඒ ගැන දැනීමක් නැතිද ඔහුට සමාන කිරීමටත් නුඹලා මට ඇරයුම් කරන්නෙහිය. මමද සර්වබලධාරී සර්වක්ෂමාශීලී අල්ලාහ් වෙතට නුඹලාව ඇරයුම් කරමි. නොඑසේය. නුඹලා මට ඇරයුම් කරන්නේ යම් කෙනෙකු වෙතද ඔහුට මෙලවදී පරලොවදී ඇරයුම් කිරීමේ උරුමයක් නැත. තවද අපගේ ආපසු යෑම අල්ලාහ් වෙතය. සැබවින්ම සීමාව ඉක්මවන්නෝ කවරෙකුද? ඔවුන්මය නිරේ සහකාරයෝ වන්නේ. මා කියන දෑ නුඹලා මතු මෙනෙහි කරනු ඇත. මම මාගේ කටයුතු අල්ලාහ්ටම බාර කරමි. ගැත්තන් ගැන අල්ලාහ් සැබවින්ම පරීක්ෂාකාරීව සිටී. එම විශ්වාස කළ පුරුෂයාට එරෙහිව ඔවුන් කළ කුමන්ත්‍රණයේ නපුරින් අල්ලා ඔහුව ආරක්ෂා කළේය. තවද බිහිසුණු දඩුවම ෆිරාවුන්ගේ ජනයා හසු කරගත්තේය. النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب وَإِذْ يَتَحَاجُّونَ فِي النَّارِ فَيَقُولُ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنْتُمْ مُغْنُونَ عَنَّا نَصِيبًا مِنَ النَّارِ قال الذين استكبروا إنا كل فيها إن الله قد حكم بين العباد ඔවුන් එනම් ෆිරාවුන්ගේ ජනයා හමුවට උදේ සහ සවස නිරයේ ගින්න ගෙනහැර පානු ලබන්නේය. තවද ෆිරාවුන්ගේ ජනයා දැඩි වේදනාවට පත් කරව යයි අවසන් හෝරාව සිදුවන දිනේ නියෝග ලැබෙයි. ඔවුන් නිරේදී එකිනෙකා සමගින් ආරවුල් ඇති කර ගන්නා කලෙහි ඔවුන් අතුරින් දුර්වල අය උනඟු අයට සැබවින්ම අපි නුඹලාගේ අනුගාමිකයෝ වූහ. එනිසා නුඹලා නිරයේ වේදනාවෙන් කොටසක් අපගෙන් පහ කරන්නෙහු දැයි කියන්නෝය. සැබවින්ම අප සියලු දෙනාම එහිය. සැබවින්ම අල්ලාහ් දැනටමත් ගැත්තන් අතර විනිශ්චය කර ඇතැයි උඩඟු අය කියති. وقال الذين في النار لخزنة جهنم ادعوا ربكم يخفف عنا يوما من العذاب قالوا أولم تك تأتيكم رسلكم بالبينات قالوا بلى قالوا فادعوا وما دعاء الكافرين إلا في ضلال තවද වේදනාවෙන් එක් දවසක් සැහැල්ලු කරන ලෙස නුඹලාගේ පරමාධිපතිට අයදිනුයි නිරේ සිටින්නෝ එහි බාරකරුවන්ට කියති. නුඹලාගේ රසූල්වරුන් ප්‍රකට සංඥා රැගෙන නුඹලා වෙත පැමිණියේ නැද්දයි ඔවුහු එනම් නිරේ බාරකරුවෝ කියති. එසේ යයි ඔවුහු කියති. එසේනම් නුඹලා ඔහු අයදිව්. නමුත් ප්‍රතික්ෂේප කළවුන්ගේ අයදීම නිෂ්ඵල වීමක් මිස නැතැයි ඔවුහු කියති. إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَى وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ هُدًى وَذِكْرَى لِأُولِي الْأَلْبَابِ فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ අපගේ රසූල් වරුන්ටත් විශ්වාසකයින්ටත් මෙලව ජීවිතයේදී සාක්ෂිකරුවන් නැගී සිටින පරමාන්ත දිනේදීද සැබවින්ම අපි උදව් කරන්නෙමු. එදින වැරදි කළ වුණට ඔවුන් නිදහසට කියන කරුණු ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් නොවන්නේ. තවද ඔවුන්ට ශාපය හිමිවේ. නපුරු වාසස්ථානයේද ඔවුන්ට ඇත. මූසාට සැබවින්ම අපි යහමඟ පෙන්වුවෙමු. තවද ඊශ්‍රායෙල් දරුවන්ට ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු. නුවණැතියනට යහමඟක් ලෙසද මෙනෙහි කිරීමක් ලෙසද. එබැවින් නබි මුහම්මද් ඉවසිලිවන්තවව්. සැබවින්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. නුඹගේ වැරදිවලට සමාව ඉල්ලව්. නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව පදනම් කරගෙන උදේ සවස සුපවිතුරු කරව්. ඉන්න ලදීන යුජාදිලුන ෆී ආයතිල්ලාහි බිගෛරි සුල්තානින් අතාහුම් ඉන් ෆී සුදූරිහිම් ඉල්ලා කිබුම් මාහුම් බිබාලිගී فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ لَخَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ سَبَبِينْمَ ඔවුන්ට පැමිණි කිසිඳු අධිකාරියක් රහිතව අල්ලාහ්ගේ වදන්හි විවාද කරන අයවන ඔවුන්ගේ සිතුල උනංගුව මිස කිසිවක් නැත. ඔවුනට එය ඉටු කරගත නොහැකිය. එනිසා අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතව්. සැබවින්ම ඔහු සර්ව ශාවකය, සර්ව දෘෂ්ටිකය. අහස් සහ මහ පොළව මැවීම සැබවින්ම මිනිසුන් මැවීමට වඩා ඉමහත්ය. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා එය නොදනිති. وَمَا يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ وَالَّذِينَ آمَنُوا والذين آمنوا وعملوا الصالحات ولا المسيء قليلا ما تتذكرون إن الساعة لآتية لا ريب فيها ولكن أكثر الناس لا يؤمنون وقال ربكم ادعوني أستجب لكم إن الذين يستكبرون عن عبادتي سيدخلون جهنم داخرين අන්දයා සහ දෘෂ්ටිය ඇත්ත සමාන නොවිති. තවද විශ්වාස කොට යහකම් කරන අයද නපුරුකම් කරන්නාද සමාන නොවිති. ස්වල්පයකි නුඹලා මෙනෙහි කරනුයේ. අස්සාත් එනම් පරම හෝරාව සැබවින්ම එළඹෙන්නේය. එහි සැකයක් නොමෙත. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාස නොකරති. මාගෙන් ප්‍රාර්ථනා කරව්. මම නුඹලාට පිළිතුරු දෙන්නෙමි. මා ඇදහිමෙන් අහංකාර වන අය සැබවින්ම නින්දාවට පත්ව නිරයට පිවිසෙති නුඹලාගේ පරමාධිපති කියයි الله الذي جعل لكم الليل لتسكنوا فيه والنهار مبصرا إن الله لذو فضل على الناس ولكن أكثر الناس لا يشكرون ذلكم الله ربكم خالق كل شيء لا إله إلا هو فأنى تؤفكون كذلك يؤفك الذين كانوا بآيات الله يجحدون නුඹලා එහි ගිමන් හැරීමට රාත්‍රියත් දහවල දීප්තියක් ලෙසත් නුඹලා වෙනුවෙන් අල්ලාහ් පත්කලේය. අල්ලාහ් සැබවින්ම මිනිසුන්ට බෙහෙවින් ත්‍යාගශීලීය. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් ගුණගරුක නොවිති. මේ සියලු අනුග්‍රහයන් නුඹලාට ලබා දී තිබෙන සෑම දෙයකම මැවුම් කරවන අල්ලාහ්මය නුඹලාගේ පරමාධිපති වන්නේ. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේනම් නුඹලා කෙසේනම් මුලා කරනු ලැබුවේද? මෙලෙසය අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ අය මුලා කරනු ලැබුවේ. الله الذي جعل لكم الأرض قرارا والسماء بناء وصوركم فأحسن صوركم ورزقكم من الطيبات ذلكم الله ربكم فتبارك الله رب العالمين هو الحي لا إله إلا هو فادعوه مخلصين له الدين الحمد لله رب العالمين මහ පොළව නුඹලාට නිවහනක් බවටද අහස වියනක් බවටද පත්කලේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලා හැඩගැන්විය. එවිට නුඹලාගේ රූපය ඉතා අලංකාරයෙන් හැඩගැන්විය. ඔහු නුඹලාට පිවිතුරු දෑ සැපයුවේය. ඔහුය අල්ලාහ් නුඹලාගේ පරමාධිපති. විශ්වයාධිපති වන අල්ලාහ් අතිශ්‍රේෂ්ඨය. ඔහු සදා ජීවමානය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එහෙයින් අවනත භාවය ඔහුට පමණක් ලබා දී පිවිතුරු අරමුණකින් යුක්තව ඔහු කැඳවව. සියලු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහ්ට පමණකි. قل إني نهيت أن أعبد الذين تدعون من دون الله لما جاءني البينات من ربي وأمرت أن أسلم لرب العالمين هو الذي خلقكم من تراب ثم من نطفة ثم من علقة ثم يخرجكم طفلا ثم لتبلغوا أشدكم ثم لتكونوا شيوخا ومنكم من يتوفى من قبل ولتبلغوا أجلا مسمى ولعلكم تعقلون هو الذي يحيي ويميت فإذا قضى أمرا فإنما يقول له كن فيكون මාගේ පරමාධිපතිගෙන් මට පැහැදිලි සංඥා ලැබී තිබෙන නිසා අල්ලාහ් හැර නුඹලා කැඳවන අන් අය නැමදීමට මට තහනම් කරනු ලැබ ඇත. තවද විශ්වාධිපති අල්ලාහ්ට අවනත වන ලෙස මට අන කරනු ලැබ ඇතැයි නබි මුහම්මද් පවසව. මැටියෙන්ද පසුව ශුක්‍රාණුවකින්ද පසුව ලේ කැටියකින්ද නුඹලා මැව්වේ ඔහුය. පසුව ඔහු නුඹලා බිලින්දෙකු ලෙස බිහි කරන්නේය. ඉන්පසුව නුඹලා ශක්තිමත් ලෙසද වැඩෙන්නට සලස්වයි. අනතුරුව නුඹලා මහලු අය වීමට වැඩෙන්නට සලස්වයි. මේ අතර නුඹලා අතුරින් ඇතමෙකු ඔහු කලින් ආපසු කැඳවයි. එනම් මරණයට පත් කරයි. මේ සියල්ල මෙසේ සිදුවන්නේ නුඹලා නියමිත කාල සීමාවට එළැඹීම පිණිසත්, නුඹලා සත්‍යය වටහා ගැනීම පිණිසත්ය. ප්‍රාණය දෙන්නේ මරණය නියම කරන්නේ ඔහුය. ඔහු දෙයක් තීරණය කළේ නම් සැබවින්ම ඔහු එයට වනුයි කියනු පමණි. එවිට එය සිදුවන්නේය. أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّى يُصْرَفُونَ الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا فَسَوْفَ يَعْلَمُونَ إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تُشْرِكُونَ مِنْ دُونِ اللَّهِ قَالُوا ضَلُّوا عَنَّا بَلْ لَمْ نَكُنْ نَدْعُو مِنْ قَبْلُ شَيْئًا كَذَلِكَ يُضِلُّ اللَّهُ الْكَافِرِينَ الله ගේ වදන් ගැන තර්ක කරන අය කෙසේ නම් නොමග හරවනු ලබන්නේ දැයි නුඹ දැක නැතිද? ධර්ම ග්‍රන්ථයේද අප අපගේ රසූල්වරුන් මගින් පහල කළ දෑද බොරු කළ අය ඔව්හු මතු සත්‍යය දැනගන්නෝය. ඔවුන්ගේ ගෙලෙහි ගෙල වලලුද දම් වැල්ද ඇත. ඔවුන් ඇදගෙන යනු ලබති. කැකෑරෙන ජලය කරාය. පසුව ඔවුන් අපා ගින්නට විසි කරනු ලබති. නුඹලා අල්ලාහට ආදේශ කරමින් සිටිදෑ කොහේදැයි පසුව ඔවුන්ට පවසනු ලැබේ. අල්ලාහ හැර ඔහු අප මුලා කළෝය. එසේ නොවේ අපි මීට පෙර කිසිම දෙයක් ඇදහුයේ නැතයයි ඔහු කියති. එලෙසය අල්ලා ප්‍රතික්ෂේප කළවුන් මං මුලා කරන්නේ. ذَٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُونَ ادخلوا أبواب جهنم خالدين فيها فبئس مثوى المتكبرين فاصبر إن وعد الله حق فإما نرينك بعض الذي نعدهم أو نتوفينك فإلينا يرجعون وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ مِنْهُمْ مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ فَإِذَا جَاءَ أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ إيه نُبَلَا مَحَ پُلَوَهِدِي سَتِّن تُرَوَ پْرِيْتِيَنْ پِنَاگِ هَيْنْدَ تَوَدَ نُبَلَا ගර්වාන්විතව හැසිරුණු හේඳ සදහටම එහි වාසය කරනු පිණිස නිරයේ දොරටු වලින් ඇතුළුවව නපුරුය උඩඟු ඌවන්ගේ නිවහන. එබැවින් නබි මුහම්මද් ඉවසව්. සැබවින්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. එබැවින් අප ඔවුන්ට අවවාද කළ දෑ එනම් දුර්විපාකවල කොටසක් නුඹට ඇස් පනා පිට දකින්නට සලස්වන්නෙමු. නැතහොත් ඊට පෙර අප නුඹ මරණයට පත් කරන්නෙමු. ඔවුන් ආපසු පැමිණිය යුත්තේ අප වෙතයි. නබි මුහම්මද් සැබවින්ම නුඹට පෙර අපි බොහෝ රසූල් වරුන් පහල කළෙමු. ඔවුන්ගෙන් සමහරෙකු පිළිබඳ කතා අපි නුඹට විස්තර කළෙමු. ඔවුන්ගෙන් තවත් සමහරෙකු පිළිබඳ කතා අපි නුඹට විස්තර නොකළෙමු. තවද අල්ලාහ්ගේ අවසරය නැතිව සංඥා පහල කිරීමට රසූල් වරයෙකුට කිසිඳු බලයක් නැත. අල්ලාහ්ගේ අන පැමිණි කලෙහි යුක්ති සහගතව තීන්දුව දෙන ලදී. වැරදි කළවුන් එවිට පාඩු විඳිනු ඇත. الله الذي جعل لكم الأنعام لتركبوا منها ومنها تأكلون ولكم فيها منافع ولتبلغوا عليها حاجة في صدوركم وعليها وعلى الفلك تحملون ويريكم آياته فأي آيات الله تنكرون أفلم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم كانوا أكثر منهم وأشد قوة وآثارا في الأرض فما أغنى عنهم ما كانوا يكسبون නුඹලාට ගව මහේෂාදීන් සපයා ඇත්තේ අල්ලාහ්ය. ඔවුන්ගෙන් සමහරෙකුගේ පිට උඩ නැගී යනු පිණිසද, ඔවුන්ගෙන් තවත් සමහරක් නුඹලා අනුභව කරනු පිණිසද, තවද ඔවුන්ගෙන් නුඹලාට ප්‍රයෝජන රාශියක් ඇත. තැනින් තැන යෑම පිණිස නුඹලාගේ සිත්හි උවමනාවන් නුඹලා ඔවුන්ගෙන් ඉටු කරගන්නෙහුය. තවද ඔවුන්ගේ පිට මතද නැව් මතද නුඹලා උසුලාගෙන යනු ලබන්නේහුය. ඔහු එනම් අල්ලාහ්ගේ සංඥා ඔහු නුඹලාට පෙන්වන්නේය. එසේනම් අල්ලාහ්ගේ කවර සංඥාද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ? ඔවුනට පෙර ගිය අයගේ ඉරණම කෙසේ වීදැයි ඔවුහු මහා පොළොවේහි සංචාරය කොට නොබැලුවෝද? ඔවුන් සංඛ්‍යාවෙන් ඉමහත්වද, බලයෙන් ශක්තිමත්වද මහා පොළවේ සලකුණු වලින්ද වඩා විශාල විය. නමුත් ඔවුන් උපයාගත් දෑ ඔවුන්ට ප්‍රයෝජන නොවිය. فَلَمَّا جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرِحُوا بِمَا عِندَهُمْ مِنَ الْعِلْمِ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ فَلَمَّا رَأَوْا بَأْسَنَا قَالُوا آمَنَّا بِاللَّهِ وَحْدَهُ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِ مُشْرِكِينَ فَلَمْ يَكُ يَنْفَعُهُمْ إِيمَانُهُمْ لَمَّا رَأَوْا بَأْسَنَا سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ فِي عِبَادِهِ وَخَسِرَ هُنَالِكَ الْكَافِرُونَ ඔවුන්ගේ රසූල් වරුන් ඔවුන් වෙත ප්‍රකට සංඥාගෙන ආකල්හි ඔවුහු තමන් සතුව තිබූ දැනුම ගැන අහංකාරයෙන් ඉපිල ගියහ. එවිට ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ ඔවුන් වෙලා ගත්තේය. අපගේ දරුණු ශාපය ඔවුන් දුටු විට අපි දැන් ඒකීය අල්ලාහ් පමණක් විශ්වාස කරන්නෙමු. තවද අපි ඔවුන්ට ආදේශ කරමින් සිටි දෑ ප්‍රතික්ෂේප කරන්නෙමුයි කීහ. අපගේ මහා පීඩාව ඔවුන් දැකීමෙන් පසුව ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවිය. මෙය මීට පෙර සිටම තම ගැත්තන් කෙරෙහි අල්ලාහ්ගේ පිළිවෙතයි. ප්‍රතික්ෂේප කළ අය එවිට පාඩු විඳහ.